අපි නිරන්තරයෙන් උත්සාහ කළා කතානායකතුමාගේ අවධානය යොමු කරගන්න. ඔබතුමාලා යෝජනා කරලා තියෙන්නේ මිලියන 55යි මිලියන 25,000කට ආසන්න මුදලකට ගණන් අපේ මේසේ මත තබලා තියෙනවා. මේක පරස්පරයි. ඒ නිසා මේ ක්‍රමවේදය පටන් ගත්ත තැන ඉඳන් වැරදි කියන ටික ගරු සභාවට දැනුම් දීම සඳහා අපි නීත්‍යානුකූලව මැදිහත් වෙලා ඉදිරිපත් වුණා. කතානායකතුමා කන් දෙන්නේවත් නැහැ. ඊට පසුව දෙවැනි අවස්ථාවේදී අධිකරණ කටයුතු පිළිබඳ ඇමැතිතුමා පිළිගත්තා. වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. අතපසු වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතුමටත් මේක පළවෙනියෙන් තේරුම් ගන්න බැරි වුණා. මේ යෝජනාව සමග වෙන අතිරේක මුදල් ප්‍රතිපාදන සඳහා අවශ්‍ය ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. කතානායකතුමා ඊට පසුව පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා. මින් පසු මෙවැනි දේ පාර්ලිමේන්තුව තුළ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.